සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉදං හිතං ජේතවනං ඉති සංඝ නිසේවිතං ආවන්තං ධම්ම රාජේන තීති සංජන නම් මම කම්මං විඤ්ඤාච ධම්මෝච සීලං ජීවිත මුන්තමං ඒතේන මංචා කුඤ්ජන්ති නබතේන ධනේන වාති ගරුපතේතු නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මෙම විහාරවාසී ගරුතර මහා සංඝරත්නය නමස්කරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ ඇස්සන් නවම් පුන් පොහෝ දිනයේදී හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටලා ඉන්න අවස්ථාවෙහි උදෑසන කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද දින මේ පින්කම සිදු කරන්නේ දායකත්වය දරන දෙපළක් ඉන්නවා. ඊයේ ඥානවතී මහත්මිය බලාපොරොත්තු වෙනවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, ඒ වගේම මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, ඒ වගේම WF නියු මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ උපන් දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමට, ඒ වගේම එමිය ගිය YS ලියෝ මහත්මයාට සහ සිය දෙමව්පියන්ට දෙමව්පියන් වන SP වෝන් මහත්මයාට, ඒ වගේම ස්නානකාර මහත්මිය කියන සිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට. ජීවත්ලින්නේ පින්නතුන් ආශිර්වාද පිණිසත්, මියගේ ඥාතීන් හැම දිනාටම පුණ්‍යානුමෝදනා පිණිසත් කියන යහපත් පැතුම් ඇතුවයි මේ දින් සමේ දායකත්වය දරන්නේ. මේ පින්නතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු චිත්‍ර සිද්ධ වේවා කියන කටමාත් ඇතිව අප ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අද පින්නතුනි අප මේ ඇත්තන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකාවක්ෙන් තෝරා ගත්තේ සංයුත්ත නිකායේ යන අනාථ සින්දික සූත්‍රය. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව කරුණ සඳහන් වන සූත්‍රයකුයි අද අපි මාතෘකාවේ හැටියට තෝරා ගත්තේ. සින්නතුනි මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය කියන කොටසේ. මේ සින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකයේ හැටියට කොටස් තුනකට බෙදලා තියෙනවා. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා. මේ සූත්‍ර පිටකයේ නැවත නිකාය ග්‍රන්ථ පහකට බෙදලා තියෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය කියලා. මේන් තියෙන තුනේ සංයුත්ත නිකාය සුවිශේෂී සූත්‍ර එකතු කළ තියෙන කොටසක්. සංයුත්ත නිකායේ එක එක පුද්ගලයන්ගේ නාමයෙන් කියන කොටස් තියෙනවා. ඇතැම් විට ධර්මසාරණා නාමයෙන් වෙන් කරපු කොටසුත් තියෙනවා. දැන් දෙවියන් පිළිබඳව කියන සූත්‍ර දේවතා සංයුත්තය සහ දේවපුත්‍ර සංයුත්තය කියන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ වගේම කොසල් හරි ස්මාවිදන් වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර පොල්තර සංගුත්‍ය කියලා තියෙනවා. වික්ෂුන් වහන්සේ වික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරපු සංගුත්‍ය වික්ෂුණී සංගුත්‍ය කියලා තියෙනවා. වංගී සහාන්දරන් වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර වංගීස සංගුත්‍ය කියලා තියෙනවා. සක්‍රියා වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර සක්ස සංගුත්‍ය කියලා තියෙනවා. රාවල හාමුදුර වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර රාවල සංගුත්‍යයටද තියෙනවා. නම් වශයෙන් ඔහම තියෙනවා. අනුරුද්ධ හාමුදුර වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර අනුරුද්ධ සංගුත්‍ය කියලා තියෙනවා. ධර්මතරණ හැටියටත් කොටස් ඒ වගේ වෙන් කළා තියෙනවා. දැන් රෝපාදී ස්කන්ධ පංචකයේ පිළිබඳව දේශනා කරපු සූත්‍ර ඔක්කොම නිදාන වාක්‍ය යටතේ ඛණ්ඩක සංගුත්‍ය කියලා වෙනම සංගුත්‍යක් තියෙනවා. ඒ වගේම ආනවසබ්ද සංගුත්‍ය කියලා එකක් තියෙනවා. මේ සතර දීගු සතර ගැන තියෙන සූත්‍ර. මේ වගේ ධර්ම කාරණා ගැන එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් පුද්ගල නාමෙන් හැඳින්න වෙන කොටස් තියෙනවා. මේ අතරින් පිළිතුරේ සංගුත්නිකාය ආරම්භ වන්නේ දේවතා සංගුත්තෙන්. පළවෙනි සංගුත්තෙට කියන්නේ දේවතා සංගුත්තේ කියලා. දෙවෙනි සංගුත්තේ තමයි දේව පුත්‍ර සංගුත්තේ. මුලින්ම තියෙන සංගුත්ත දෙක. එකක් දේවතා සංගුත්තය, අනෙත් එක දේව පුත්‍ර සංගුත්තය. මේ පිළිතුර බොහෝ විට මේ සංගුත්ත දෙකෙන් වනහල තියෙනවා. හොඳින් පිළිතුරේ මෙයන් දන්නව නම් කියන්න බලන්න. ඇයි මේ දෙවියන් වෙනුවෙන් සංගුත්ත දෙකක් වෙන් කළ තියෙන්නේ? කාර්ය කියන්න පුළුවන්. එකම දෙවියන් ගැන නම් මේකේ නැයි මේ දෙක මෙහෙකට දාන්න තිබුණා. නැයි මේ සංගුත්ත දෙකකට වෙන් කළ තියෙන්නේ? අහලා නැහැ ඉතරනේ. ඔයක පිළිතුර හොඳට මතක තියාගන්න කවුරුහරි අහුවත් කියන්න. දේවතා සංගුත්තෙන් කියන්නේ දෙවරු ගැනමයි. දේවපුත්‍ර සංගුත්තෙන් කියන්නේ දෙවරු ගැනම කියන සාකච්ඡා තියෙන්නේ. නමුත් මේ දෙක අතරේ පොඩි වෙනසක් තියෙනවා. දේවතා සංගුත්තේන සූත්‍රවලදී දැක්වෙන ලක්ෂණය තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙතාවු දෙවරුන්ගේ නම් කුමක්ද කියලා නැහැ. අඤ්ඤතරා දේවතා කියලා තමයි බොහෝ විට තියෙන්නේ. ඇතැම් විට කිසියම් දේවතා සමූහයක් හෝ එක් දෙවි කෙනෙක් හෝ නිශ්චිත නාමයක් නැති දෙවිවරුන් පිළිබඳව සාකච්ඡා තමයි දේවතා සංගුත්තේ තියෙන්නේ. අඤ්ඤතරා ඒකා දේවතා භගවන්තං ආගක්තිය ආදී වශයෙන් සමහර තැන්වල තියෙනවා. එතකොට දේවතා සංගුත්තේ මොකද තියෙන විශේෂත්වය? ඒ සඳහන් වල දේවරුන්ගේ නම් සඳහන් වෙලා නැහැ. කවුද කියලා නිශ්චිතව දක්වලා නැහැ. දේවපුත්‍ර සංගුත්තේ තියෙන විශේෂත්වය මොකද එහෙනම්? දේවපුත්‍ර සංගුත්තේ අහවල් දෙවියා කියලා නම සඳහන් වෙනවා. ඇතැම් විට ඝටිකාර කියන කෙලින්ම තියෙනවා. ඝටිකාර දේවපුත්‍රෝ කියලා. ඝටිකාර බ්‍රාහ්මණය මේ ඉන්නේ. නමුත් බ්‍රාහ්මණය වුණාට බ්‍රාහ්මණයන්ටත් සූත්‍ර වල ඇතැම් විට දේවතා දේවෝ කියන පදේ කියලා තියෙනවා. එතකොට දැන් අදාප සාකච්ඡා කරන අනාථපිණ්ඩික සිටුමා ගැන තියෙන සූත්‍රේ නම සම්මුත දෙන්නේ. මේ දෙකෙන් මොකද දෙන්නේ නැහනම්? දේව පුත්‍ර සංගුත්තේ ඇතුළත් ගන්නවන්න මතක තියාගන්න. අද ඒ කාරණේ මතක තියාගෙන ගියත් ඇති. එතන මේකේ වැදගත් කාරණා තියෙනවා නම් ඒව මතක රඳව ගන්න ඕන තමයි. ඒව වැදගත් වෙනවා තමයි ජීවිතේට. හොඳයි වෙනතුනි එක්තරා දවසක් රාත්‍රියේදී දැන් මේ දෙවි කෙනෙක් ආව බුදුහාඳුර හමු වෙන. ඇවිල්ලා මේ ගාථා කීපයන් සඳහන් කර බුදුහාඳුර අභියස. ඒ ගාථා පිළිබඳවයි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ. මේ දෙවියා ඇවිල්ලා රාත්‍රියේ මැදම යාමේහි බුදුරජාණන් වහන්සේ ආභියස පෙනී සිටල වහන්සේට ගාථා කීපයකින් කරුණ සඳහන් කරනවා. කුමක්ද මේ දෙවියා කියන්නේ? ඉදං හිතං ජේතවනං ඉති සංග නිසේවිතං ආවුත්තං ධම්මරාජේන සීති සංජනනං මම. ඉදං හිතං ජේතවනං ඉති සංග නිසේවිතං ස්වාමීන් වහන්සේලා අනමැති ඍතිවරුන් පිරිවරාගත්තු ආවුත්තං ධම්මරාජේන ධර්මරාජෝ බුදුරජාණන් වහන්සේ පෙරමුණේ සිටින ඉදං හිතං ජේතවනං මේ ජේතවනයේ දකිනකොට මම පීති සංජනනං මට සතුට ජනනය වෙනවායි කියලා සඳහන් කරනවා. කවුද මේ ගාථාව සඳහන් කරන්නේ? අර ආපු දෙවිය මේ සඳහන් කරන්නේ. රාත්‍රී කාලේ ආපු මේ දෙවියා සඳහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි තවදුරටත් සඳහන් කරනවා කම්මං විද්‍යාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන ජනේනවා ධනේනවා මෝ කියනවා ලෝකයේ පුද්ගලෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන කාරණා තියෙනවා මොනවාගෙන්ද ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කම්මං විද්‍යාච ධම්මෝච කර්මයෙන් සමන් කරන කර්මයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා විඥාත විඥාත කියන්නේ නුවණෙන් නැත්නම් සම්‍යක් දෘෂ්ටියෙන් මනා දැක්මෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා ධම්මෝච ධර්මයෙන් නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා සීලං සීලයෙන් නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා ඒතේන මච්ඡා සුජ්ජන්ති මිනිස්සු මෙන්න මේ කරුණ වලින් පාරිශුද්ධත්වයට පත් වෙනවා නගොත්තේන ධනේනවා ගෝත්‍රෙන් හෝ ධනෙන් හෝ එහෙම පිරිසිදු වීමක් වෙන්නේ නැහැ කියලා. එනිසා ලෝකේ මිනිස්යන් ඉන්නවා නම් මිනිස්යන් පාරිශුද්ධත්වයට ශ්‍රේෂ්ඨත්වයට උතුම් භාවයට පත් වෙන්නේ කොහොමද? කර්මයෙන් සම්මදෘෂ්ටියෙන් ධර්මයෙන් සීලෙන් ඔන්න ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කරුණු හතර. මොනවද හතර? කර්මයෙන්, ධර්මයෙන්, විද්‍යාවෙන් නැත්නම් සම්මාදිටියෙන්, සීලෙන්. ඊළඟට කියනවා මෙන්න මේ වගේන් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් පත්වන්නේ. උපතින් ඉහළ කුලයක ඉපදුනා එකට ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඒ වගේම ධනය හුඟක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. දැන් ජීවත් වෙලා ඉන්න කාලෙදිත් එහෙමයි මිය ගියාමත් එහෙමයි. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ මිය ගිහිපු අවස්ථාවේදී අපි බොහෝ විට ඒ මිය ගිහිපු කෙනාගේ ගුණ කියනවනේ. ගුණ කතනිය හුඟක් කියනවනේ නේද? මේ ගුණ කතන කියන වෙලාවට ගුණ කතන සාමාන්‍යයෙන් කියනද මේ අහවල් කුලේ ඉපදිච්ච ඉහළ කුලේ ඉපදිච්ච කෙනෙක් කියලා ගුණ කතන කියනවද? කවුරුවත් එහෙම කියන්නේ නැහැ. මේ අද මිය ගිහිපු කෙනා මෙච්චර ධනය තියෙන කෙනෙක්. මෙච්චර ව්‍යාපාර තියෙනවා. මෙච්චර ගවයන් ඉන්නවා. මෙච්චර බැංකු පොතේ සල්ලි තියෙන කෙනෙක් මේ අද මේ ගිහිල්ලා ඉන්නේ කියලා ගුණ කතන වලට කියනවද? කවුරුවත් ඒවා කියන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාගේ ගුණය කියන්නේ මෙන්න මේ ගුණ දහම්. සීලය, ධර්මය, කර්මය, සම්මා දිට්ඨිය නැත්තම් විද්‍යාව කියන මෙන්න මේ කරුණු ගැනයි ජීවත් වෙන කාලයේදී තගය කරන්නේ. මිය ගියාට පස්සේ අගය කරන්නේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ කරුණ කියලා ඊළඟට අවසාන ගාථාවෙන් සඳහන් කරනවා සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරගතෝ වික්ඛෝ ඒතාව පරමාසියෝ කියලා. ප්‍රඥාවෙන්ද සීලෙන්ද සංවරයෙන්ද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සෙසු ස්වාමීන් වහන්සේලාට වඩා පරතරට ගියාහුය. ඔන්න බලන්න ප්‍රඥාවෙන් සීලයෙන් උපසමයෙන් කියන මේ කරුණු වලින් සරුවත් සාම්ද්‍රෝ දෙවනි වෙන්නේ කාට විතරද? බුදුරජාණන් වහන්සේට විතරයි දෙවනි වන්නේ ධර්ම සේනාධිපති කියලා කියන්නේ. මෙන්න මේ වගේ ගාථා කීපයක් මේ අහසින් ඉඳගෙන මේ දෙවියා සඳහන් කළා. සඳහන් කර බුදුහාමුදුරණ ගෞරව දක්වලා එතනින් නික්මලා ගියා. මේකයි මේ සූත්‍රයේ තියෙන්නේ. මෙන්න මේ ගාථා ටික මතක තියාගෙන ඉඳලා බුදුහාමුදුරෝ ඊට පහු වෙන්නේ දහවල් කාලයේ උදෑසන ස්වාමීන් වහන්සේලාට ආනන්ද හාමුදුරුව ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට සඳහන් කරනවා මෙන්න මේ ගාථා ටික. රාත්‍රියේ මෙන්න මේ වගේ දෙවියෙක් ආවා. ඇවිල්ලා මෙන්න මේ වගේ ජේතවනාරාමය ගැන වර්ණනා කළා. ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න ධර්මරාජයන් වහන්සේ වැඩ සිටින මේ ජේතවනාරාමයේ දකින්නකොට මට බලවත් ප්‍රීතියක් සතුටක් හටගන්නවා. ඒ වගේම පුද්ගලෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ඔහුගේ කර්මයෙන්, ධර්මයෙන්, විද්‍යාවෙන්, සීලයෙන් කියන මේ කරුණු වලින්. එහෙම නැතුව ධනයෙන්වත් කුලයෙන්වත් උතුම් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ වගේම සාරිපුත්‍රයන් වහන්සේ සීලයෙන්, ප්‍රඥාවෙන්, උපසමයෙන් අනිත් සෑමකම වඩා ශ්‍රේෂ්ඨයි කියන කරුණ සඳහන් කළා කියලා බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කර බාස්සහාවේදී ආනන්ද හාමුදුරුවෝ ඉතාම ලස්සන ප්‍රකාශයක් කරනවා. ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔයි ආපු දෙවියා අනිවාර්යෙන්ම කවුරු වෙන්න ඕන කියලාද? අනාථ පින්දික දිව්‍ය පුත්‍රයා ඔයි එන්නේ නැත්තේ කියලා. ආනන්ද හාමුදුරන්ට අභිඥා නැහැ මේ වෙලෙට තිබ්බේ. ආනන්ද හාමුදුරුව මේවට රහස්වල හිටියෙත් නැහැ. ආනන්ද හාමුදුරුව සෝවාන්වල විතරයි හිටියේ. නමුත් විතරකෙන් කරුණෝ ගලසලා තේරුම් ගැනීමකින් ආනන්ද හාමුදුරුව තේරුම් ගත්තා මේ ආවේ කවුද කියලා. මේකට හේතුව තමයි ආනන්ද හාමුදුරුව දැනගෙන හිටියා අනාථ පින්ඩික සිටුවරයා ජීවත් වෙන කාලයේදී ස්වාමීන් වහන්සේට හුඟක් ගරු කළා. නමුත් එයාගෙන් විශේෂයෙන් ගරු කළ කාටද? සැරොත් සාහඳුර ගැන හුඟක් කැමැත්තක් තිබුණා. දැන් සමහර දායකයන් හිටියා බුදුහාඳුරන්ගේ කාලේ බුදුහාඳුරන්ගේ වැඩිපුර කැමැතියි හිටියා. සමහර දායකයෝ හිටියේ බුදුහාඳුරට වඩා කැමැති ශ්‍රාවකයන්ට. සමහර අය සැරොත් සාහඳුරනේ කැමැති, සමහර අය මුගලන් හාඳුරනේ කැමැති, සමහර අය ආනන්ද හාඳුරනේ කැමැති, සමහර අය අනුරුද්ධ හාඳුරනේ කැමැති, ඔය වගේ අවස්ථා තිබුණා. එතැන්මිට මහාකාශ්‍යප මහඳුරන්ට තිමිච්ච කැමැත්ත වැඩි නිසා සමහරට මහාකාශ්‍යප මහඳුර වැඩම කරන මාර්ගයේ පින්නපාතේ වැඩම කරන බුදුහාමුදුරෝ එතැන්මිට මහාකාශ්‍යප මහඳුර කියලා හිතලා කලින් බුදුහාමුදුරන්ට පින්නපාතේ බෙදලා අනිත් පැත්තේ මහාකාශ්‍යප මහඳුර වඩින දකින්නකොට බුදුහාමුදුරන්ට බෙදපු පින්නපාතේ ටික අරගෙනයි මහාකාශ්‍යප මහඳුරන්ට පූජා කරපු අවස්ථාවක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එක්ක මේ නික්ලේශී උත්සමයන් අතුරින් එහෙම ගැටලුවක් තිබුණේ නැහැ වුණයි කියලා. සමහර අවස්ථාවල දැන් උදාහරණයක් ඇටියට සුප්පාවාසාව දානයකට ආරාධනා කළා. සුප්පාවාසාව කියන්නේ සීවලේ හාමුදුරුවන්ගේ අම්මා සීවලේ හාමුදුරු ලැබුණට පස්සේ දානයක් දෙන්න හිතුණා. ඒ අවස්ථාවේදී දානයට ආරාධනා කරපු අවස්ථාවේදී කලින් දානයක් බාර ගන්න තිබුණා. සාමාන්‍යයෙන් ඊට කලින් දානයක් බාරනසෙමත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ කලින් දාන්නේ වඩින්නේ කියලා නේද? එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. නමුත් පිනතුනේ හැම වෙලාවෙම එහෙම වෙලා නැහැ. සමහර අවස්ථාවලදී ඒක වෙනස් කරගෙන තියෙනවා. දැන් මේ පිනතුන්ටත් ඒක හොඳ ආදර්ශයක්. දැන් සුවිශේෂ කාරණාවක් ඇති වෙනාවේදී කලින් ආරාධනයක් බාර අරගෙන තිබ්බත් ඒක වෙනස් කළේව පස්සට දාලා ඊට පස්සේ වාස් වෙනාගේ දානය බාරගත්තු වෙලා තියෙනවා. අවස්ථා තියෙනවා. හැබැයි එහෙම බාර ගන්නේ අර කලින් බාරගත්තු කෙනාට දැනුම් දීලා. එයාගෙන් අහලා තමයි බාර දෙන්නේ. නැතුව නිකම්ම බාර ගන්නෑ. වරක් මෙන්න මේ වගේ සුප්පාවාසව දානට ආරාධනා කරනකොට ඊට කලින් වෙනස් කෙනෙක් ආරාධනා කළ තිබුණා. ඊට පස්සේ දැන් එක බාර ගන්න බෑනේ. ඊට පස්සේ මොකද බුදුහාමුදුරුවෝ බැලුවා මේ දායක පිරිස කාගේ දායක පිරිසද කියලා. බලනකොට මුගලන් හාමුදුරනේ දායක පිරිසන්. මුගලන් හාමුදුරනේ සඳහන් කළා එහෙනම් ඔබ ගිහිල්ලා මේ දානය කල් දා ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ තමයි යවුවේ. දැන් බුදුහාමුදුරන්ට ඕනම් වැඩම කරන්න තියුණා ඉරිදි බලයම ගිහිල්ලා පෙන්නලා ඉරිදි බලයම පෙන්නලා මේ දානය කල් දාගන්නේ කියලා බුදුහාමුදුරේ වගේ දේවල් කළේ නැහැ. බුදුහාමුදුරු පිටත් කළේ මේ මුගලන් හාමුදුරුවම පිටත් කළා. පිටත් කළා ඔහු කැමති වුණා දානය කල් දාගන්න. ඊට පස්සේ සුප්පාවාසය දානය කලින් දුන්නා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ හොඳට කරුණු ගලපලා තරකයෙන් තේරුම් ගත්තා මේ ආවේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා කියලා. බුදුහාර සඳහන් කරන ඔව් ආනන්ද හරි ඔබගේ තර්කයේ හරි ඔබගේ කරුණ ගැළපීම හරි ඔයි ඊයේ රැයිදෝයි ගාථා සඳහන් කළේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයායි කියලා සඳහන් කළා. පින්නතුනේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ගිහි ශ්‍රාවකයන් අතුරින් ප්‍රධාන දායකය හැටියට සැලකුවේ කවුද? අනාථ පින්ඩික සිටුවරයා. ඔහු ප්‍රධාන ගායකත්වයේ බවට පත්වන්නේ ඔහුට ධනෙ තිබුණු නිසාම නෙවෙයි. පින්නතුනි මේ ධර්මයේ සඳහන් වෙනවා දායක කියන පදයක්. දායක කියන පදයක් සඳහන් කරනවා. දායක කියන වචනේ අපිට සමහර සූත්‍රවල දකින්නට ලැබෙනවා. මේ අතන පුළුවන් නම් කියවන්න. අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙනවා උග්ග කියලා සූත්‍රයක්. නෑ උග සූත්‍රය නෙවෙයි සුමනා සූත්‍රය. සුමනා සූත්‍රයේ තියෙනවා ඒක සඳහන් වෙනවා ඒකෝ දායකෝ ඒකෝ ආදායකෝ කියලා. දායක සහ ආදායක කියන කාරණා දෙක ගැන සඳහන් කරනවා. එතකොට දායක කියන්නේ කාටද? දායක කියන්නේ දන් දෙන කෙනාට. ආදායක කියන්නේ කාටද? දන් නොදෙන කෙනාට. ඔන්න පින්නතුනි. එතකොට දායකෙක් වෙන කොහොමද? දන් දෙනවා නම් තමයි දායකයෙක් වෙන්නේ. නැත්නම් දායක සමිතියේ සභාපති වුණා දායකයෙක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හාමුදුරන්ටම දෙන්න ඕනේ කොහොම හරි දන් දෙන කෙනෙක් නම් තමයි දායක කියලා කියන්නේ. එහෙම දන් නොදෙන කෙනාට කියන්නේ අදායක කියලා. එතකොට මේ දායක සමිතියේ ප්‍රධාන කෙනෙක් වුණත් දන් නොදෙන කෙනෙක් නම් එයා දායක සමිතියේ සභාපති හැබැයි අදායක කෙනෙක්. එනිසා දායක කියන වචනය බුදුදහමේ සූත්‍රවල සඳහන් වෙනවා. ඒ අතුරින් ප්‍රධානම කෙනා තමයි අනාථ සින්දික සිටුවරයා කියලා කියන්නේ. මේ සිටුවරයාගේ බොහොම ලස්සන කතාවක් වෙන මේ අතන් දන්නවා. අනේ පින සිටුමාගේ මුල් කාලේ නම සුදත්ත. ඒක තමයි ඔහුගේ නම. මේ සුදත්තගේ පියා තමයි සුමන කියලා සිටුවරයා. රජගහ නුවර හිටිය ප්‍රධානම සිටුවරයා ධනවත්ම කෙනා. ඇතැමිට පෙන්වතුනි බුදුහාමරයන් කාලෙත් එහෙමයි දැන් කාලෙත් එහෙමයි ඇතැම් ව්‍යාපාරිකයෝ ඉන්නවා රටේ රජතුමාටත් වඩා ධනිය තියෙන අය. දැන් කාලෙත් එහෙමයිනේ රටේ රජතුමාට වඩා ධනිය තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි එක ප්‍රදේශකින සිටුවරයා කියලා කියන්නේ. එතකොට මේ සුදත්ත කියන සිටුවරයා මුල් කාලේ බුදුහාමරු ගැන දැනගෙන හිටියේ නැහැ. මේ සුදත් සිටුවරයා දිනා ගිය තමන්ගේ යහ මිත්‍රයෙක්ගේ ඥාතිවරයෙකුගේ ගෙදරට. රජගහනුවර වාසය කරපු තමන්ගේ ඥාතිවරයෙකුගේ ගෙදරට ගියා. ගෙදරට ගිහිපු වෙලාවේ මේ ඥාතිවරයෙ වෙනද ගෙදරට ගියාම හොඳට පිළි අරගෙන කතා බහ කරනවා. නමුත් එදාම ඔහුට ලොකු කාර්යභාරයක් තිබුණා. මොහු එහෙම දුවනවා තමන්ගේ සේවකයන්ට විධාන කරනවා. මෙහෙම ඉන්න මේව කරන්න කිය කිය උපදෙස් දෙනවා. මොහු බැලුවා මේ මොකද්ද උපදෙස් දෙන්නේ මේ මොකක් හරි යාගයක් පැවැත්වෙනවද හෝමයක් පැවැත්වෙනවද බිලි පූජාවක් පැවැත්වෙනවද කියලා බැලුවා. මොහු බැලුවා මොකද්ද මේකට හේතුව මේ මෙච්චර gedara කලබලයක් ඇයි කියලා බැලුවා. බලනකොට ඔහු තේරුම් ගත්ත මේ තමන්ගේ ඥාතිවරයෙක් කිව්වා එහෙම අපේ gedara යාගයක් එහෙම නෙවෙයි බිලි පූජාවක් නෙවෙයි. අද අපේ gedaraට බුදුරජාණන් වහන්සේ වැඩම කරන දානෙකට. අන්නේ බුදුරජාණන් වහන්සේ දානෙට වැඩම කරන නිසා උන්වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට දානය පූජා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ කියලා. බලන්න මේ ගෙදරට ගිහිපු ඥාතිවරයෙක් ගැනවත් එච්චර සැලකිල්ලක් නැහැ. මෙච්චර ධනවත් ඥාතිවරයෙක් ආවහම දැන් අපි නම් නේද දානයක් තියුණත් අර ඥාතිවරයෙක් නේ සැලකන්නේ නේ. නමුත් නියම දායකයෙක් එහෙම නෙවෙයි. මේක හොඳට මතක තියාගන්න ඕන අපි මේවා අපේ ජීවිත වලට වැදගත් කාරණා. ඇතැම් විට අපි අපේ ගෙදර ඇතැම්මිට දානයක් දෙන අවස්ථාවකදී වුණත් ඥාතිවරයෙක් කාවකින් නැත්නම් ප්‍රධාන කෙනෙක් කාවකින් අපි ඇතැම්මිට අර දානය පස්සේ තියලා අර ඥාති සංග්‍රහය කරනවා අපි නේද? එනතන හොඳට මතක තියාගන්න නිවැරදික බණක් තියෙනවා නම් දානයක් සිදු වෙනවා නම් ඒ ආපු අය ඒ පින්කමට සහභාගී කරගෙන ඒ පින්කමටම මූලිකත්වය අපි දෙන්න ඕන. ආපු ඥාතින්ම නෙවෙයි මූලිකත්වය දෙන්න ඕන. දැන් මේ කතාවේ අපට හොඳ නිදර්ශනයක් ඒක. එතකොට මේ අනාත් සුදත්ත දැන් මොහොත අනාතු වෙන්නේ කියලා මේ කාලේ කිව්ව සුදත්ත කියලා. මේ සුදත්තනේ සුදත්ත බැලුව මේ තමන්ගේ මේ ඥාතිවරයා වෙනද මේ ගෙදරට ආවම ලොකු තනකිල්ලක් පින්ගැනීමක් තියෙනවා. නමුත් අද ඒක නැතිව තනකිල්ලක් නැහැ. ඊට වඩා තනකිල්ල දක්වලා තියෙන මේ කරන කටයුත්තට. කොහොමද කියලා හුවහුවටවත් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා සමග දානෙට වැඩම කරනවා. උන්වහන්සේලාට මේ දානය සූදානම් කරන්නේ අපි මේ කටයුතු කරන්නේ කියලා. පින්නතුනි මෙන්න මේ අවස්ථාවේදී මේ සුදත්ත පිටුතුමා බුද්ධ කියන වචනේ අහුණා විතරයි පින්නතුනි මහා ප්‍රීතියක් ඉති හටගත්තා. ඔහු මේ සතර බොහෝ කාලයක් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ප්‍රධාන දායකයා වෙන්නට මොහු කුසල් දහම් වඩාගෙන ආපු කෙනෙක්. පින් දහම් කරගෙන ආපු කෙනෙක්. බුද්ධ කියන වචනේ ඇහුණා විතරයි පින්තුනි මොහුට මොහුගේ හදවත පිනා ගියා. මෝ කල්පනා කරා දැන් ඊළඟ දවසේ දානය පූජා කරන්න තියෙන මොහොතේ යන්න ඕනලා බුදුහාමුදුර ගතිය. ඉක්මනින්ම යන්න ඕන. නමුත් එදා කුමාරි සංඝයා වෙලා හවස් වෙනා ඊට පහුවෙනද උදේ පාන්දර යන්න ඕන කියන සිහියමක් ඇති වුණා. ඇති වෙලා ආශ්‍රයයේ පිටුලි විතින් විත මේ පුජ්‍යලයන්ගේ සුදත් සිතුමාන්න පිටා. දැන් අපිට උනත් තියෙන තුනේ වන්දනා ගමනක් හරි කොහේ හරි අංචාරයක් යන යන දිනවල නේද නෑ නින්ද යන්නේ නෑ නේ නැකිටිනවා තමයි මේ පාන්දරම වගේ. අන්න ඒ වගේ තමයි එහෙම තරාගී ගමනක් නෙමෙයි මේ යන්නේ. විතරාගී උතුමේ මොනකින්ද මේ යන ගමන. එදා පින්න තුනේ රාත්‍රිය කාලේ මොකට නින්ද ගියේ නෑ. බුදුහාමුදුර දැනගත්තා මේ සසර බොහෝ කාලයක් කෙරුම් පුරාගෙන ඉන්න මේ පුද්ගලයා අද උදෑසනමාව හම් වෙන්නේ නැමයි කියලා දැනගත්තා. දැනගෙන බුදුහාමුදුරේ සඳහා සූදානම් වෙන්න හිටියා. පින්න තුනේ මේ සුදත් සිටුවරයා ඉමිදිරි පාන්දරම බුදුහාමුදුර වැඩ සිටි ස්ථානට ඇවිල්ලා උන්වහන්සේ හමු වෙලා තමන්ගේ බලවත් අකුඩ ප්‍රකාශය ප්‍රකාශ කළා. සතර බොහෝ කාලයක් මෙබඳු සාර්ථකයක අග්‍ර 10 කියා වීම සඳහා පුණ්‍ය ධර්මයන් සම්පූර්ණ කරගෙන ආපු මේ තැනැත්තා බුදුහාමුදුරන්ගේ දෙපා මුල වැඳ වැටිලා තමන්ගේ සතුට ප්‍රකාශ කළා මේ බුදුහාමුදුර දැකවා සාමි. පින්නතුනේ වෙලාවේදී බුදුහාමුදුරන්ගෙන් බණ අහලා බණ ආපු මුල් අවස්ථාවේදීම අනාථමින තිරතුමා සෝවන් ඵලයට පත් වුණා. මෙන්න මේ සුදක් සිටුවරයා පින්නතුනේ ඒ වන විටත් ඔහු දානමානාදී වලට නිතර නැඹුරු වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම අසරණයෙක් ආහාර පාන ආදීන් සංග්‍රහ කරපු කෙනෙක් නෝ. ඒ නිසා ඔහු ගැන සුදස්ස කියන නමට වඩා ප්‍රකටව තිබුණේ අනාථ පින්ඩික කියන නාමය. අනාථයන්ට පිහිට වෙනවා කියන අනාථයන්ට ආහාර පාන දෙනවා කියන කරුණ මතයි අනාථ පින්ඩික කියන පාලි වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපි සිංහලෙන් අනේ පිඩු කියලා සිංහලට පරිවර්තනය කරගෙන තියෙනවා. මෙන්න මේ පුද්ගලයා පින්නතුනේ දුගී මගේ යාචකාදීක දානමානාගේ දුන්න විතරක් නෙවෙයි. විශේෂයෙන්ම සම්බුද්ධ ශාස්ත්‍රයේ විශේෂයේ මහා ධම් පවත්වපු කෙනෙක්. විශේෂයෙන්ම පින්නතුනේ ඔහු ගැන ප්‍රකට වන්නේ ජේතවනාරාම විහාරයේ කරවීමත් එක්ක. මේ පිටුමාට බුදුහාඳුරුගේ නියති වෙච්ච බලවත් ප්‍රසාදේ නිසා පිටුමාට අවශ්‍යතාවයක් තිබුණා ප්‍රධාන විහාරස්ථානයක් පූජා කරන්න. අන්නේ බලාපොරොත්තු වන නිසා ඔහු බැලුව හොඳම ස්ථානයක්. ජේත කියන කුමාරයෙක් හිටියා. මේ කුමාරයෙකු බොහොම අලංකාර වනයක් තිබුණා. උද්‍යානයක් තිබුණා. මේ උද්‍යානය මිලදීලා ගන්නට බැලුවා. නමුත් මේ ජේත කුමාරය කැමතුනේ නැහැ. ඔහු කිසිසේත්ම මේ තමන්ගේ උද්‍යානය සල්ලි වලට අවශ්‍ය කුමාර දෙන්න කැමතුනේ නැහැ. ඉහිප විටක්ම සඳහන් කළා. නමුත් සඳහන් කරක් කැමතිනේ අවසානව නිකන් ගිහිලුවට වගේ කිව්වා මේ මුළු උද්‍යානයම රන් ආටි වලින් ඇසුරෝසින් මං ගෙන්නම් කියලා. ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා දන්නවා දැනගෙන කිව්වේ. සිරිතුමා මොකද කලේ කරත්ත වලින් රන් ආටි ගෙනලා අර කිව්වා වගේ මුළු උද්‍යානයම රන් ආටි වලින් පොළොව වැහෙන විදිහට ඇසුරුවා. ඊට පස්සේ කිව්වා ඔබ කිව්වනේ රන් ආටි වලින් ඇසුරුවොත් මේක දෙනවයි කියලා. ඔන්න දැන් මම ඇතුළු වෙනවා මට දැන් දෙන්නේ කියලා. ඊට පස්සේ උඩ නොදී බැරුවදියා. ඔහු 18 කෝටියක් වැය කළා තමයි මේ ජීවිත කියන උද්‍යානය ගත්තේ. ජීවිත කියන කුමාරයෙකු උද්‍යානය ගත්තා. ඊට පස්සේ මේක අරගෙන පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනයෙහි පූජා කරපු අතිරිමත්ම විහාරස්ථානය අර 18 කෝටියකට අමතරව තවත් 18 කෝටියක් වැය කළා අංග සම්පූර්ණ විහාරස්ථානය ගොඩනැගුවා. සංඝාවාසය විතරක් නෙවෙයි. ගිලංකල්ලාදිය ස්නානය කරන ස්ථාන හැම දෙයක්ම අංග සම්පූර්ණ විදිහට. ඊට කල තවත් කෙනතුනි 18 කෝටියක් වේදන් කළා. මේක පූජා කරන උත්සවය සඳහා මහත් වූ අලංකාර පූජනීය උත්සවයක් සිදු කළා. එතකොට 18 කෝටියක් භූමියට වේදන් කළා. 18 කෝටියක් ගොඩනැගිලට ගිලන් කළා. 18 කෝටියක් වැය කළා මේ පූජා කරන සංඝාවාස පුණ්‍යෝත්සවය සඳහා. 54 කෝටියක් මේ විදිහට වැය කළා අනාථ පින්නික සිටුමා. මෙහෙම හදපු විහාරස්ථානයේ තමයි පිනතුනේ බුදුහාමුදුර අවුරුදු 20කට ආසන කාලයක් ගිහින් විට වාසය කළා. බුදුහාමුදුර බුදුවරයන් හැටියට අවුරුදු 45ක් වාසය කළා. අවුරුදු 35දී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80 දක්වා කාලයේදී අවුරුදු 45ක් ගුරුවරයෙක් හැටියට හිටියා. ඒ හිටියේ කාලේ තවත් නොයෙක් විහාරස්ථානවල ආරණ්‍යගත ස්ථානවල වැඩ සිටියා. වේළුවනාරාමයේ හිටියා. ඒ වගේම විග්‍රෝධාරාමයේ හිටියා. පූර්වාරාමයේ වැඩ සිටියා. ඒ සියල්ලම වඩා ප්‍රමුඛ ස්ථානය තුනේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ ආශ්‍රම වැඩි නිසාම නෙවෙයි මේ සිටුවරයාගේ දිවිච ශ්‍රද්ධාව නිසා. පින්තුනේ මේ සම්මා සම්බුද්ධ සාසනයේ ලක්ෂණයක් තියෙනවා. ඇතැම් ශ්‍රද්ධාවන්ත ධායකයන් කියවලට වැඩිපුර වැඩම කළා තියෙනවා. එහෙම වැඩම කරන්නේ අනුග්‍රහ සඳහාමයි. විශේෂයෙන් අනාථපිණ්ඩික සිටුතුමා ගැන කියනවා මේ සිටුතුමාගේ නිවසේ පඤ්ඤාස්ථානයේ වාසනානි කියලා. නිතරම පැනවුවා වූ ආසන තිබුණු නිවසක් කියලා. ඒ විතරක් නෙමෙයි විසාකාවක නිවස ගැනත් මෙහෙම සඳහන් කරනවා. විසාකාවගේ අනාථපිණ්ඩික සිටුතුමාගේ කියන මේ දෙදෙනාගේ නිවෙස්වල නිතරම සංගරත්නය සඳහා පඤ්ඤාස්ථානයේ වාසනානි කියලා කියනවා. පැනවුවා වූ මාස නැත කියලා. ආසන පනවල තියෙයි කියලා කියන්නේ මොකටද මේ? ආසන පනවනවා කියන්නේ මොකටද? අපට හිතෙන්නේ නිකම් පොඩු ටිකක් කියලා සුදු රෙදි ටිකක් කියලා නෑ කියලා නේ නේද? එහෙම නේද නේ? නමුත් වෙනතන ආසන පනවනවා කියලා කියන්නේ හුදේ ආසන විතරක් නෙවෙයි. ඒ වෙලාවට වැඩම කරනවා නම් වැඩම කරන ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධානි වෙලාවක නම් ධානි තියෙනවා. ගිලම්පස්ස වෙලාවක නම් ගිලම්පස්ස තියෙනවා. සද්ධාමවන්ත කෙනෙකුගේ නිවෙසට තියෙන ලක්ෂණයක් තියෙනතුරු මේක. දැන් මේ තැනතුළු බලන්න මේ තැනතුළුගේ නිවෙසට ස්වාමි ගහන්සේ කෙනෙක් වැඩි යොටින් ඒ වගේ පිළිගන්න සූදානමක් තියෙද කියලා. අඩුවාන සුදුරෙද්දක් හරි තියෙද කියලා කල්පනා කරලා බලන්න. සමහර අතන් නිවෙසට ගිහින් වාපෙල බලන් ඉන්න වෙන සුදුරෙද්දක් හැමෙනවා. නිතරම තැනතුළු ස්වාමි ගහන්සේ කෙනෙක් වැඩි කියන හැඟීමේ සමහර නිවෙසල එහෙම තියෙනවා. සාමින් වහන්සේලෙන්තර දානකට වඩා සාමින් වහන්සේලට කෝප්ප පිනන්නේම වෙන්කලම තියෙන නිවෙස්වල. සමහර අතන් නිවෙස් තුන පින තුනේ ආසන වෙනම ගෙදර හදලා තියෙන හාමුදුරනේ දානට වැඩි වෙනම තියෙන ආසන වෙනම තියෙනවා. එහෙම සැදහවත් අය ඉන්නවා. ඒ වගේම 12ට කලින් තමන්ගේ නිවෙස් ආහාර පාන සකස් කරන බුත පූජා කියනවා. සාමින් වහන්සේ කෙනෙක් පින්න පාටි වැඩම කරෝතින් දානයක් දෙන සෝදානමින් ඉන්නවා. විශේෂන පින තුනේ ගුරුමේ සාලන්ත වගේ රටවල් මේ වෙන තුන ආහාර ඇති. උදෑසන එයාගේ ජීවිතයේ දිනචරියාව එක්තරා අංගයක් තමයි උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන ටිකක් පූජා කිරීම. නිවසෙන් පිට වෙනවා නම් යම් කිසි කෙනෙක් රැකිරක්ෂා සඳහා මේ හැම කෙනෙකුගේම බෑග් එකේ ආහාර පාන පාර්සල් කීපයක් තියෙනවා. අර අමුවෙන ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහිම තමයි ගුරුමේ සායරස වගේ රටවල මිනිසුන්ගේ දිනචරියාවෙහි ප්‍රවෘත්තිෙහි ප්‍රධාන ප්‍රාර්ථනා වෙලා තියෙනවා. ඒ උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. නමුත් වෙනතුනි අපේ රටේ අවාසනාව මොකද්ද? සමහර අය හිතනවා හිතන එක දන්නව නේනේ කියන දෙයක් නෑ මන්නේ. අර සුනක වැද්දා කැමති නෑන්නේ නේද? පොක නම් සුනක වැද්දාගේ කතාවේ තියෙනවා. බල්ලන් එක්කගෙන ගිහිල්ලා දඩියම් කරපෝ වැද්දෙක් හිටියා. එයා කැමති නෑ හාමුදුරුවෝගෙට දකින්නට. අන්න එයාගේ යහලුව තමයි හුඟක් දෙනා ඉන්නේ ලංකාවේ. එයාගේ පාර්ශ්වයා ඉන්නේ දඩියම් කරන්නට නම් හාමුදුරුවෝ දැකේ මෙච්චර හොඳ මදි වෙන්න පුළුවන්. නමුත් වෙන පිළි පොසත් චේතනා වඩන කෙනෙකුට සුගති ගාමී වීම අපේක්ෂා කරන කෙනෙකුට සමනානංක දර්ශනංක වූ ආකාරයට ශ්‍රමණයන් වහන්සේලාගේ දර්ශනය තමයි තමන්ගේ දවසේ දිනචරියාවෙහි උදෑසන ප්‍රාර්ථනා නිරුත්ති. දිනතුනි ඒක ඉතාම වටිනා දෙයක්. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා දිනතුනි ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක් මහා ව්‍යාපාරිකයෙක් වූ. ඔහු දිනපතාම ස්වාමීන් වහන්සේලාට දානමා දී සකස් කරලා ඉතරක් නෙවෙයි. දිනපතාම සංඝයායාමෙහි විහාරස්ථානයේ කරා වැඩම කළා. ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා. දිනතුනි මානසික රැකියාවක් කරන කෙනෙකුට වඩා ලොකු වගකීමක් තියෙනවා ව්‍යාපාරයක් කරන කෙනෙකුට. ඇත්තටම රාත්‍රියේ නිින්දල ගියම ව්‍යාපාරය කරන තමයි හිතේ තියෙන්නේ. නමුත් රැකියාවක් කරන කෙනා රැකියාවක් කරන කාර්යාලයේ පිටවඩවල් සෑහේ රැකියාවෙන් හිතන දෙයක් නෑ. ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ වෙනතුනේ ඊට වඩා වගකීමක් කියලා කෙනෙක්. එතකොට ජල් 500කින් නිතර බඩු අරගෙන වෙළඳාමේ ගිය කෙනෙක් තමයි අනාථ පිළිවිසිතුමා කියලා කියන්නේ. ඇතම් ග්‍රන්ථවල සඳහන් වෙනවා තියෙන තුනි මේ පිළිතුමාට නැව් පවා තිබුණායි කියලා. ඒ තරම් ඉහළම පෙළේ ව්‍යාපාරිකයෙක් වූ මේ තරම් ඉහළ ධනවත් ව්‍යාපාරිකයෙක් වුණත් වෙනතුනේ නිතරම ස්වාමීන් වහන්සේලාගේ දර්ශනය ප්‍රිය කළා. දිනපතාම ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළා. දිනපතාම විහාරස්ථානෙකින් ඉල්ලා ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා. පින්නතින අපේ ජීවිත රැස්නේ ලොකු ආදරයක්. මේ නැත්තම් ඇතැම්කට කියනවා අපට පන්සල යන්න වෙලා නැහැ. ළමයින්ට පන්සල රට එක් කරගෙන යන වෙලා නැහැ. ළමයින්ට පන්ති යන්න තියෙනවා. පන්ති පාඩු වෙනවා. එහෙම කියලා අපි හිතන්නේ නේද? ඉන්නේ මහජන ළමයා පින්නතින අන්තිමට බලන්න මොකද වෙන්නේ කියලා. සද්ධාව මුල් කරගෙන පින්නතින දරුවෝ හදන්නට ඕන. දින පතාම බැරුණත් අතිර දවසක් හරි දරුවෝට ගැස්සේ අනිවාර්යයෙන්ම පන්සලට යන්න. පාමින් වහන්සේට වන්දනාමාන කරන් දරුවන්ට කුරු කරන්න. ඈ පන්සලට ගිහිල්ලා නිකන් එනම නෙවෙයි. අසුපසු ගානේ ලාවකනම් යම දිනේව කරන්න. ඈ ওই මළු පෙස්මන් ආදී යම දිනක පිණුතුනි ඉතාම අරිසස්දායි තින්කම. මළු පෙස්වල තියෙන වල්පන ආදී ඉවත් කරන එක ඉවත් කිරීම ගැන අපේ අතේ තියෙන ස්වාමීන් වහන්සේලා සඳහන් කරන යානිසංශ. බෝ මළු වල ඈ ඒ වගේම කයිත්‍ය මළු වල වල්පන යම් කෙනෙක් අතින් අයින් කරනවා නම් ඒ අතින් කිසි දවසක සසරේදී අතපාන වෙන්නේ සිංහාසන වෙන්නේ නැහැ කියලා. තාම අනිසස්දායි පින්කම්. ඈ තමන්ගේ හිතේ තියෙන මානසික වියවුල්කා නැති වෙනවා. මනස සංවර වෙනවා. ඒක දැක්කම හරි සතුටක් ඇතිවන්නේ. දැන් මේ පන්සල එන්න පොඩි හාමුදුරුවන් නිතර මතු ගන්නවානේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දරුවන්ට එහෙම නිතර අතුපසු මානේ කුහුරු කරවන්න. ඒක අර හිත ඒකාග්‍ර වීමට සහ අධ්‍යාපනයේ ඉහළට යන ඉතාම වැදගත් කාරණේ. මේ පිටු මාතින්නතුනි ඔහුගේ දිනචරියා එක අංගයක් වුණා පන්සලට යනකොට. මොකද සඳහන් වෙනවා ගෙදරින්ම වැඩි කොටසක් හරි පස් ටිකක් හරි පස් කුලියක් හරි අරගෙන යනවා. මොකද මේ අරන් යන්නේ? පස් කුලියක් අරන් ගිහලා ජේතවනාරාමයේ සමීපයේ තියෙන ගස් ළඟ ගස් මූලිය මොහොමයක තියෙනවා. කියලා මම ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනාව? අනේ මේ පස් පිට මේ ගහට පොහොර වේවා. පොහොර වෙලා මේ ගස වැඩිලා මේ ගසේ සියවනේ ඉඳලා හරි යම් කෙනෙක් බණ පදයක් හරි අසාවා කියලා ප්‍රාර්ථනා කරනවා. බණ පින දෙමිය සිටුමාගේ ප්‍රාර්ථනාව. පින්නතුනි ධර්මශාලා ඉදිකිරීම, ධර්මාසන පූජ කිරීම, දහම් පත්‍රිකා පූජා කිරීම, ධර්මානුශාසනා සඳහා අනුග්‍රහ දැක්වීම, සම්බදානං ධම්මදානං ජිනාති කියපු ආකාරයට දානයන් අතුරින් සීලම දානයන් අරගවලා ඉහළම ආනිසංසදාය පිටුවන දානයේ විදසලකන්නේ ධර්මදානයි. එනිසා පින්නතුනි යම් කිසි තැනක ධර්මශාලා ඉදි කරනවා නම්, ධර්මාසන හදනවා නම්, දහම් පරිව පූජා කරනවා නම්, ධර්ම පත්‍රිකා මුද්‍රණය කරනවා නම් සුළුවෙන් හරි ඒ සඳහා අනුග්‍රහ දක්වන්න. සිටියෙත් ධර්මශාලා ඉදි කිරීම. ඒ නිසාම තමයි පින්නතුනි මේ සිටුමා පුණ්‍ය සුඛං ජීවිත සංඛ්‍යාමේ කියපු ආකාරයට පින තමයි පින්නතුනි ජීවිතයේ අවසාන කාලයේ Tamanට ලොකු සතුටට හේතු වෙන්නේ. දැන් මේ පින්කම් කරපු නිසාම රජකම අවසාන කාලේ ඉතාම සතුටින් හිටියේ. සතුටෙන් හිටියා විතරක් නෙවෙයි පින්නතුනි. මේ සතුට නිසාම මේ රජතුමා මිනිස් ආත්ම භාවයෙන් සුත වීමත් එක්කම ඉපදුනේ දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් හැටියට. ඉතාම අධික සැප සම්පත් තියෙන මාර්ගඵලලාභී දෙවි කෙනෙක් හැටියටයි සිත්තුමා ඉපදුනේ. ඉපදුනා විතරක් නෙවෙයි පින්නතුනි. නිතර නිතර තමන් විසින් ඉදිකලපු විහාරස්ථානය කරා ආව දිවි ලෝකෙ ඉඳලා අර පිණින් ලැබෙච්ච මහා දිව්‍ය සම්පත්තිය නෙවෙයි සිටුතුමාට සැපගෙන දුන්නේ. මොකද සැපගෙන දුන්නේ? අර තමන් අදපු පන්සලේ හාමුදුරුවෝ වැඩ ඉන්නකොට හරි සතුටක් ඇති වුණා. ඉතින් ඉතින් ජේතවනං ඉති සංගණිතේ ඉතින් ආවොත් සංධම්ම රාජේන සීති සංජනනං මම සංඝයා වහන්සේලා නැමති විසුවරු වාසය කරන බුදුරජාණන් වහන්සේ පිරිවරාගත්තු මේ විහාරස්ථානයේ දකිනකොට මට බලවත් සතුටක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මේ තමන්ම ඉදි කරපු පන්සල පින්නතුන්. බලන්න දැන් මේ ධර්මශාලාව හදන අනුග්‍රහ දක්වපු අය තැන් විට මේ දිහා බලලා තාමත් සුගතින සතුට වෙනවා ඇති. ඒ නිසා පින්තුනේ කිසියම් දැනක චෛත්‍යයක් හදනවා නම් ප්‍රතිමා වහන්සේ නමක් නෙලනවා නම් ධර්මශාලාවක් හදනවා නම් සංඝාවාසයක් හදනවා නම් රුපියලකින් හරි පින්තුනේ අනුග්‍රහය දක්වන්න. රුපියලක් ප්‍රයෝගෙන බැරි නම් ගිහිල්ලා වැඩ කරන තැන ශ්‍රමයෙන් හරි උදව් වෙන්න. අපි දීර්ඝ කාලයක් පින්තුනේ සුභතියේ ඉඳලාවිල්ලා සතුට වෙන පුළුවන් පින්කම් මේවා. ධර්මයේ සඳහන් කරන්නේ මේවට අදා කුණ්‍යක් පවඩන පින්කම් කියලා. පින්නතුනේ බුදුහාමුදුරේ කාලේ පින්දහම් කරපු බොහෝ දෙනා පින්නතුනේ සුභතිය ගිහිල්ලා මේ වගේ නැවත බුදුහාමුදුරන් හමු වෙන්න ඇවිල්ලා තියෙනවා. මේ පිටුනහලේ මට්ට කුණ්ඩලේ පිළිබඳව. මට්ට කුණ්ඩලේ කුමාරයා අවසාන කාලේ ඌට පිනක් කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරගේ දර්ශනය නිසාම හිත පහදවාගෙන මේ මට්ට කුණ්ඩලේ කුමාරයා මට්ට කුණ්ඩලේ දිව්‍ය පුත්‍රයාගේ දෙකොඩුණා. ඉපදිලා නැවත බුදුහාමුදුරහම වෙන්න ආවා. මේ ශාරීරිය ඇතිවීම ශාරීරිය අවසන් කටයුතු කරන තනින්ම අර දිවි ලෝකේ ඉඳලා දිව්‍ය යමානියත් එක්ක බුදුහාමුදුරහම වෙන්න ආවා. දැන් ඥාති මේ සිරුර අල්ලගෙන අඬන වෙලපෙනවා. මෙහෙට අවසන් කටයුතු කරනවා. පින බලවත් සුගති ගානෙක් කැම්පද කරන ඊට වඩා ඉහළ තැනකින් ඉඳගෙන මෙව බලාගෙන ඉන්නවා. එතකොට ශාරීරියට උන ආසාවක් නැහැ. ඥාති පිරවලා තකු නිගියමක් නැහැ. නමුත් පින අඩු වෙච්චට මොකද වෙන්නේ? පින අඩු වුනොතින්. පින අඩු වුනොතින් නිය ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇතැම්මිට ඥාති අඬනකොට එතෙන්ට වෙනව ඇතැම්මිට. ඇතැම් ප්‍රේතයන් බෝතයන් හැදෙට ආස්තේ ජීවත් වෙන ඊට පස්සේ. ඇතැම්මිට ගෙදරටේ මාසාවෙන් දැඩි ආසයන් නිය ගියොත් මොකද වෙන්නේ? ඕ ඒ ගෙදරම ඉපදෙන්න බය වෙන්න දෙයක් නැහැ. ගෙදරට වා කාකා කරොත්ින් ගෙදරින් ඉපදෙන්න පුළුවන් ආයි. කාමරේට වාකාසා කරමින් කාමරේ ඇඳුවුනම ඉපදෙන්න පුළුවන්. නමුත් ඉපදෙන්නේ කොහමද? ඉපදෙන්නේ මනුස්සයන් හැටියට නෙවෙයි පිළිතුර හොඳට මතක තියාගන්න එක. දරුවන්ට ඥාතියන්ට වා ආශ්‍රය කරෝති, ආදරය කරෝති, වැඩිපුර ආසයන් නිය ගියෝති. මොකද වෙන්නේ? මේ දරුවන්ගේ ආශ්‍රයෙන් අමනුස්සයන් ඉපදෙනවා අන්තිමට දරුවන්ටවත් ඉන්න නැහැ. ඒ නිසා දරුවන්ට යුතුයම් කරන්න, ජීදොර හදන්න, ඉඩකඩම් මිලදී ගන්න, ඒවට ගැටලු වන්නේ නම් මේවා අත්තරල යන දේවල් කියන එක නිතර සිහි කරන්න. ධර්මයේ දන්නාය හැටියට මේවට වැඩිපුර ආශා කරන්න එපා. මීට වඩා ඉහළ තැන් අපේ උසල කර්ම කරෝදී මේ විශ්වයේ මීට වඩා උසස් තැන් අපිට තියෙනවා. ඒ නිසා පින්තුනි මේ පිළිතුමා බලන්න සුභ පිළිගිය හැටි. ඒ වගේ මේ පිළිතුමා හැටි සත්තමානක කතාව. සත්තමානක කතාව දන්නද මේ නැත්නම්? හෑ දානද කතමාන උගතව හෑ මොන වෙනාතම් ඔව් මේ මෑණියෝ දන්නම දැනිටය දැනිටය කවුරුත් ඉස්කෝලෙ ගිහද නැහැ ඒක හෑ යෝ වද සම්පවරෝ මනු ජේසු සත්‍ය මුනි භගවා කත කිච්චෝ අම්බලේ එකන ඉස්කෝලෙ ගිහින් නෙමෙයි තරයිම හෑ අන් ගාථා කියන ඇසියට අම්බලේ සත්තමාන උගතා කියන එක දන්නේ ඇයි මේ ගාථා තියෙන්නේ පිළිතුරු මේ කත්ත මානවකයා කුඩා කුමාරේ අකාලේ මිය ගිය කෙනෙක්. මේ මියන අවස්ථාවේ බුදුහාමුදුරන් කලින්ම දැනගත්ත මේ කුමාරයාට වරප්පන්න බැරි මාරාන්තික අනතුරක් තියෙනවායි කියලා. බුදුහාමුදුරන් මොකද කළේ? මේ කුමාරයට මේ ගාථා කියනවා. මේ ගාථාවෙන් මොකක් ගැනද කියවෙන්නේ? මේ ගාථාවෙන් කවර ගැනද කියවෙන්නේ? ඔව් බොහොමයි ත්‍රිවිධයන් මේ ගුණය මේකෙන් කියවෙන්නේ සමහර අය හිතන්නේ කවුරු ගැන කියලාද? ජේසුස් වහන්සේ ගැන මේ කියන්නේ කියලා සමහර අය හිතනවා. අපි ඉස්සර වෙන කාලේ නම් හිතන් ඉදී. මනුජේසුස් කියලා කියනවනේ. ඈ? පින්නතුනි මේ ගැන මේකෙන් කියන්නේ ඒ කියන්නේ මනුස්සයන් අතරේ ශ්‍රේෂ්ඨ නැ කියන එක ඒක අදහස. ජේසුස් වහන්සේ ගැන නෙවෙයි මේකෙන් කියවෙන්නේ කාටා තුලින් කියන්නේ බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන මේ කියන්නේ. අර සත්ත මානවකයා මේ ගාථා තුන ඉගෙනගෙන ඉන්න තුනි. ඔව් තොරන් ගහුවලා ජීවිතන් පිට පස් වුණා. ජීවිතන් පිට පස් වෙච්ච ක්ෂණේ මාරුත් මාධාවිතක පිටිල තියුණු නිසා මේ කුමාරයා දිවි ලෝකේ ඉපදුණා. ඉපදුණා විතරක් නෙවෙයි අර ශරීරයේ කැලේ මැද වැටලා තිබිද්දිම බුදුහාමුදුර හමු වෙන නැවත මේ කුමාරයාව. ඇවිල්ලා උන්වහන්සේගේ අභිප්‍රති ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ නිසායි මට මෙච්චර මේ සැප සම්පතක් අද ලැබුණේ කියලා. අමගේ සතර ප්‍රකාශ කරනවා. ඒ නිසා පිටුනි අපි මේ අද පරිහරණය කරන ශරීරය අපට අවශ්‍ය ජීවත් වෙන්න. නමුත් මේ ශරීරයට වඩා අපි සැලකිලි දක්වන අපේ හිතගෙනයි. අපේ හිත ඉහළ කුසලයක අපි රඳවා ගත්තොත් මේ ශරීරයේ විරාපත් වෙන ශරීරය තුලින් අපිට පින්න තුනේ ඊට වඩා උසස් ශරීරයක් කරලා ළඟා වෙන්න අපිට මඟ පෙන්වනවා. ඒ හේතු වෙනවා. ඒ නිසා මේ ශරීරයට අපි කොච්චර කරපුවත් මතක තියාගන්න කොච්චර මේ ශරීරයට වියදම් කරත් ශරීරය අපටයි සලකන්නේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ශරීරයට උගා සලකනවනේ නේද? ඒ අපි සලකන ශරීරය අපිට සලකනවාද? අපිට සලකන්නේ අපිට මහා දුකක් වෙන ලෙඩ වෙනවා, වයසට යනවා, අන්තිමට ඉතින් යාකන්න බැරි වෙනවනේ නේ. හානිකදී අපි ඉතාම ආසන කරමු මේ ශරීරයේ. හානිකදී දවසට කණ්ණාඩි නැගර කීප වරක් යනවා අපි නේ. රූපේ ලස්සන තියෙන කාට කණ්ණාඩියක් ඇදගෙන ළඟම තියාගෙන ඉන්නේ අපි. බලන්නේ බස් එක යන ගමන් බලන කණ්ණාඩිය නේ. සමහර ටික ටික වයස යනවා එක්කම අපි අපි කණ්ණාඩියත් එක්ක සමානව වෙනවා නේද? ඊට පස්සේ අපට අපේ ශරීරෙම පිනතුනේ ටිකෙන් ටික ශරීරය ගැන කලකිරීමක් ඇති වෙනවා. ශරීරය අපට එපාන දවසක් එනවා. අනේ මේ ශරීරයෙන් ඉක්මමට නිදහස් වෙන්න නැත්නම් හොදයි කියන දවසක් එනවා. පින්නතුනේ නිසා මේ ශරීරයට අපි කොච්චර සැප දුන්නත් මතක තියාගන්න ශරීරය අපට නැවත ප්‍රතිපකර කරන්නේ. ඒ නිසා අපි අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවට වඩා අපේ හිත ගැන සැලකිලිමත් වෙනවා. ඒතයි ඉහළ මට්ටමක කුසලයක අපි හඳව ගන්නකොට අන්න ඒ උසස් මානසික තත්ත්වෙ නිසාම පින්නතුනේ අපට ඒ සුගති ගාමී වීමට මඟ පෙන්වන. ඒ නිසා සක්තමානගේ කතාව, මඨකොණ්ඩලීගේ කතාව ආදී කතා රාශියකින් අපට ඒ සඳහා උදාහරණ ගන්න පුළුවන්. ඒ වගේම බිම්බිසාර රජතුමාණිය ගිහිල්ලා ධනවතම කියලා දිව්‍ය පුත්‍රයෙක් ලිපදුණා. ඒ වගේම ගැටේ කාර්ය කියලා කෙනෙක් ඉන්නවා මේ නැත්තම් අහලා ඇති. නෑ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සාරුපේ ගැටේ කාර්ය කියලා කියන්නේ. ඒ ගැටේ කාර්ය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මනාගන් වෙලී හිටිය කෙනෙක්. ඒ කාර්යයේ ජෝතිපාල කියලා මානවකයෙක් හිටියා. මනකද ජෝතිපාල මානවකයා. අපි මේක ඉස්සෙල්ලා කියලා තියනනේ ජෝතිපාල මානවක කියනවා. ඒකට ඒ යාළුව දෙන්නෙක් හැටියට හිටියේ ඒ ජෝතිපාල මානවකය තමයි කවුද? ඈ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. එදා තමන්ගේ යහළුවත් එක්ක කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් බණහන් ඇගිය යාළුවා. අද ගෞතම බුදුහාමුදුරුව වශයෙන් බුද්ධත්වයට පත් වෙච්ච පින්තුනේ ඒ ගැටේකාර දිව්‍ය පුත්‍රයා මේ තමන්ගේ යහළුවාට තමන්ගේ සතුට ප්‍රකාශ කළා. සිවුරු පිළිකර පූජා කළා. විටින් විට මේ ගැටේකාර ඇවිල්ල බුදුහාමුදුරුව හමුණා. ඒ කාලේ සිදුවීම් ගැන සඳහන් කළා. ඒ නිසා පින්තුනේ අපේ යහළ මෙත්තලා දෙව්වා කැපෙමිට සුබදී ඉන්නවා. අපට කලින් කලහම වෙන්න අය. ඒ නිසා සුභදීට යන්නට මාවත අනාථ පිළිග සිටුමාගේ කණිතින් අපට ගන්නට පුළුවන්. විශේෂණ පින්නතුනේ ධර්මයේ සඳහන් වෙන ආකාරණය පුඤ්ඤ සුඛං ජීවිත සම්පහමී කියලා. ජීවිත අවසාන කාලයේදී සැප පිණිස හේතු වන්නේ ජීවිත ජීවත් වෙන කාලය කරපු පුණ්‍ය කර්මයන් කියලා. අපි පින්නතුනේ දැන් මෙතන ශරීර සෞඛ්‍ය හොඳට තියෙන කාර්යයේදී අපි අනිත් අයට නොයෙක් විදිය කරදර කරනවා. අනිත් අයගේ ජීවිතවලට බාධා වෙන දේවල් කරනවා. අනිත් අයට හිමි වෙන්න ඕන දේවල් අපි හිමි කරගන්න උත්සාහ කරනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පිනුතුනේ බලන අන්තිම පරිවරයට. අන්තිම කාලේ කොහොමද අපිට එක්කන් වෙන වෙනවා. ඒ එක්කන් වෙච්ච කාලේ මේ ඔක්කොම පේන්න ගන්නවා. අර අඩපාඩු ටික ඔක්කොම හරියට වීඩියෝ ගත කරලා වගේ ඔක්කොම පේන්න ගන්නවා. එදාට පින්නතුනේ අපි බලවත් සංවේගයක් ඇති කරගන්න. ඇතැම් විට ආයුතු ක්‍රමවලින් මිලමුදල් උපයාගෙන ඉන්නට වෙන්න පුළුවන්. ඇතැම් විට අපට යම් කිසි ආයුතු ක්‍රමයකින් අමුරුකල් ලක්ෂයක් උපයාගත්තේ කියමු. ඒක ඇතැම් විට ජීවිත අන්තිම කාලේ තියාගන්න පුළුවන්. නමුත් ඒ ලක්ෂයෙන් ඇති වෙච්ච සිතේ කලකිරීම, සිතේ සැල්ලම නැති කරගන්න පුළුවන් ද? ඒ වගේම ලක්ෂයක් දුන්නොත් ඒ වගේම ලක්ෂයක් නේ වෙන තේ වගේ දහ ගුණයක් නැවත දුන්නත් අර කිසේ ඇති වෙච්ච කිලුක නැති කර ගන්න බෑ. අන්න ඒකයි අපේ අකුසලෙන් වැළකී යුත්තේ. සතර අපි දීර්ඝ කාලයක් මේ අපි යන්නේ. යන ගමනේදී මේ හැම වෙන අපේ හැම වෙන යහළ මිත්‍රාදී පිනුතුනි අපිට නැමෙට අපිත් එක අමනාප වෙන පුළුවන් කාලෙ වැඩි. නමුත් අමනාප වුණත් පිනුතුනි සතරේදී අපට බොහෝ දිනක් පිළිවෙච්ච හැම යන්නේ. ඇතැමිට අපේ සංසිතම ඥාතිවත්යෙන් හිටියාය. බුදුහාමුදුරුවෝ දේශනා කරන අපි මේ සංසරේන ගමනේදී අපට මවන වෙච්ච, පියාණන් වෙච්ච, සහෝදර සහෝදරියන් වෙච්ච, දූ දරුවන් වෙච්ච කිසිම කෙනෙක් මේ අපි අතරේ නැහැ කියලා. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි පිණිතුනේ. සතුන් අතරේ පවා, කිරිසන් අතර සතුන් අතරේ පවා අපට ඥාතින් නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැහැ. ඒ තරම් අපි දීර්ඝ කාලයක් අපි මේ සංසරේන ගමනක් මෙයන්නේ. අන්න ඒ ගමනේදී සඳහන් කරන මේ ගාථායම සම්මන් විචාච ධම්මෝච සීලං ජීවිතං උත්තමං. ජීවිතයේ ශ්‍රේෂ්ඨ වෙන කරුණ මේ කියනවා. එකක් තමයි කර්මය. ඇකිතා දානමයන් පුණ්‍ය කිරේවත්තු සීලමයන් පුණ්‍ය කිරේවත්තු භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු කියන කරුණ හැටියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යස්ත්‍ර හැකිතා ජීවිතෙන් කරගන්න. හැම අවස්ථාවකම තියෙන පින්කම් කරගන්න තියෙන අවස්ථාව. බුද්ධෝත්පාද කාලේ ඉපදෙනවා කියන්නේ පින්තුනි මේකට කියන්නේ ස්තන සම්පත්තිය කියලා. සම්පූර්ණ බුද්ධෝත්පාද කාලෙම පින්තුනි පුණ්‍ය කාර්යයක් නේද? දැන් අපි පුණ්‍ය කාර්යය කියලා සැලකන්නේ මොකද්ද? අර අලුත් අවුරුද්දේ නේද 13 වෙනි දහනේ 14 වෙනි දහනේ තියෙන වෙලාව තමයි පුණ්‍ය කාර්යය කියන්නේ. පින්තුනි මතක තියාගන්න. බුද්ධ ශාසනයක ඉපදලා ඉන්න අවුරුදු 60ක 70ක 80ක සමස්ත ජීවිත කාලයම මොන කාර්යයක්ද? පුණ්‍ය කාර්යය. හොඳට මතක තියාගන්න එකේ අමතර කරන්නේ කිසි විලකට මුළු ජීවිත කාලයම පුණ්‍ය කාලයක් පින්කම් කරන්න හැම පැත්තෙම පින්කම් කරන් තියෙන අවස්ථාව බලන්න පාස්තක තාම අතුපතු ගන්න පුළුවන් පාස්ති මහත්තර වඳින්න පුළුවන් බුදුන් වහන්සේට වඳින්න පුළුවන් දාඩක් වහන්සේට වඳින්න පුළුවන් සමහර දෙවිවරු පින්නතුනි දෙවියන් අමනුෂ්‍යයන් බලාගෙන ඉන්න පින්කම් කරන අවස්ථාවක් මොන බිලියයි ඇතැමිට අපි කරන දේක් තියෙනවා කියන අනුමෝදන් ගෙයි කියලා අපේ පස්සෙන් එනා ඉන්නවා ඒ නිසා හැකිතාක් පින් කරන්න ඒ පින් කරන හැම අවස්ථාවකදී පින්නතුනි ඕනම සත්‍යයක් මේ පින් අනුමෝදන් වේවා කියන පැතුමෙන් පින් අනුමෝදන් කරන අනිසයිද ඒක මේ විශ්වයේ සත්‍යන්ට මහා අනුග්‍රහයක් පින් අනුමෝදන් වෙන බැරුව ඉන්න අප්‍රමාණ සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා අපි ඇතැමිට අපේ ඥාති විතරෙන් පින් අනුමෝදන් කරන්නේ ඥාතින් නමුත් කියන්න කියලා කියන්න ඥාති නොවන ඇත්තින් අනුමෝදන් වෙන ඕන සත්‍යයක් මේ විශ්වයේ ඉන්නවා නම් හැම සත්‍යෙම පින් අනුමෝදන් වෙන වේවා කියන පැතුමේ ඒ පින් අනුමෝදන් කරා. එන තාතෙන් හොඳ කර්ම ශක්තියින් කරගන්න. ඇයි බුදුහාමුදුරුවෝ හොඳ කර්ම ශක්තියින් කරගන්න කියලා අපිට කිව්වේ? කම්මස්සකෝමී කම්මදායාදෝ කම්මයෝනි සම්බන්දු. කර්මයේ තමයි තමයි දායාදේ. කර්මයේ තමයි තමයි ඥාතිය. කර්මයේ තමයි තමන්ගේ සැබෑ දායාදය. අනිත් ඔක්කොම ටික විතර අපි මේ දාලා යනවා. දරුවෝ ටිකක් දාලා යනවා, ඊටමත් දාලා යනවා, අමාරු හදවුගේ දාලා යනවා විතරක් නෙවෙයි. මේ ශරීරයක් දාලා යනවා අපි. ඊටාම සුළු මොහොතකින් මේ අපේ ශරීරය අපරම් වෙනවා. ඒ සියලක් මහේ වුණත් අපිට හිමිවන එකක් තියෙනවා. ඒ තමයි අපි කරන කර්ම ශක්තිය. ඒ නිසා වැඩිපුර කුසල කර්ම ශක්තියෙන් කරගත්ත නම් ඔන්න සසරට මඟ වියදමක් ඇස් කරගත්තා. වැඩිපුර අකුසල කර්ම ශක්තියෙන් ඇස් කරගත්ත නම් ඔන්න සසරට හානි වෙන දේවල් අපි මෙරස් කරගත්තේ. ඒ නිසා අපි මේ මලු දෙක සත්‍යයෙන් මෙරස් කරමින් ඉන්නේ. ඈ එක මල්ලක තියෙනවා අනිත් පැත්තේ අකුසල කර්ම. ඒ නිසා කුසල පැත්තේ මල්ල වැඩි නම් ඔන්න සසරින් සැප සම්පත් ලැබෙනවා. අනිත් මල්ල වැඩි නම් දුක වැඩි වෙනවා. ඒ නිසා කුසන් මල්ල වැඩි කර ගන්න බලන අනිත් පැත්ත මල්ල ටික ටික අඩු කර ගන්න. ඒක විතරේ අපිට සැනසීමට හේතු වෙන්නේ. ඊළඟ කාර්යය තමයි විඥාචය. සිංහලන විතරක් නෙවෙයි පිළිතුරු හොඳ දැක්මක් ඇති කර ගන්නට ඕන අපි. සම්මා දිට්ඨිය ඇති කරගෙන ඇයි මේ දුක ඇතිවන්නේ කියන නුවණ අපි ඇති කර ගන්නට ඕන. සතර සැප විඳින්නේ මොනක්? ජීවන ලක්ෂතර සැරිසරීම බුදුදහමෙන් වර්ණනා කළේ නැහැ. අපි මේ සතර අනාදිමත් කාලයක් යන්නේ පින්තුනේ මේ බැඳීම ආශාව තෘෂ්ණාව නිසා. ඒ නිසා ටිකෙන් ටික මේ ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ආදී මේ ඉන්ද්‍රියන් හයෙන් තමයි අපි මේ සමස්ත ලෝකෙම ග්‍රහණය කරගන්නේ. මේවා පින්තුනේ ක්ෂණික වැටි වෙලා ක්ෂණිකව නිරුත් වෙන ස්වභාව යනවා. ඇසෙන් රූපයක් දැක්කනම් දැකපු මොහොතම නිරුත් වෙනවා ඒක. ආයේ ඊට පස්සේ අපි මතක් කරගන්නේ මොකද්ද? අපේ හිතයි මතක් කරගන්නේ. දැන් බලන්න මේ පින්තුන්ගේ gedara ගෙදර දැන් මතක් කරගන්න. මතක් කරගන්නේ කොහමද දැන්? එහාට පේනවද? එහාට පේන්නේ නැහැ කියලා තුලි දැන් මේ හිතිනු හිතන්නේ. කවුරු හරි මට කියපේනවා ප්‍රාර්ථනා කරපේනවා මතක් කරගන්න. නැත්තම් කවුරු හරි වැරදුනක් මතක් කරගන්න. දැන් අපිට කණ ගැහෙන්නේ නැහැ. මේ සියල්ලම පිනතින අපි මේ ජීවිතෙන් මවා ගන්න දේවල් නේ. ඒ ඇති වෙච්ච දේ ඒ මොහොතම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ නිරුද්ධ වෙච්ච බව දැනගෙන නිසා අපි හිතනවා සාමාන්‍යවා තියේ කියලා. මිය ගිහු ඥාතීන් සිහි කරගන්න බලන්න. දැන් අපිට හිතෙන කොහොමද මිය ගිය ඥාතියන් ඉන්නවයි කියලා නේ? පිනතින මතක තියාගන්න ඒ මිය ගිය ඥාතියයි මේ පිනතුන්ගේ දැනට තියෙන ගෙදරයි කියනවනේ. ඒ ගෙදර දෙකේ වෙනසක් නැහැ. ඒ දෙකම සමානයි. ඇයි එහෙම කියන්නේ? ඒ දෙකම සීකරෙන් ඉතින්. ඒ දෙකම හැබැයි සමාන නිරුද්ධ වෙච්ච දේවල් මියගිය අපේ තියලායි දේවලේ දෙකම. නමුත් අපිට හිතෙන්නේ ඥාතියා මියගියා ගෙදර තාම තියේ කියලා. යථාර්ථේ නම් වෙන තුනි ඒ ගෙදරත් ඒ අවස්ථාවේ මේ රූපාදී ඉන්ද්‍රියන්නේ අරමුණ නිසා අස්තනාකා දින්දි නිසා ඉතින ග්‍රහණය වුණා. ඒක ක්ෂණික වේතම් නිරුද්ධ වුණා. ආයි අනිත් පැත්ත බලනකොට ඒක නිරුද්ධ වෙලා. මේගේ ඥාතියාගේ ඉරණමව තමයි අනිත් හැම දෙයක් ගැනම අපි මේ ලබනන්නේ. යම් අවස්ථාවක අපි මේ ගිහිපු අතීතයේ දේවල් සියේ කියලා හැඟීම නිසා තමයි අපි බාහිරට යන්නේ. මේක තමයි බාහිර කියලා කියන්නේ. යමක් සිහි කරනකොට යමක් ඇතේ කියන හැඟීමක් තියෙනවා නම් මේකට බව කියන්නේ බවපච්චා ඥාති මේක තියේ කියන හැඟීමෙන් කිසිවටින් බාහිරට නෑ කියනවා. බාහිරෙන් ඥාතියට යනවා ඉපදුනොතින් මොකද වෙන්නේ? ඉපදුනොතින් අනිත්‍ය ඔක්කොම ලැබෙනවා. ජරා මරණ ව්‍යාධි ඔක්කොම ටිකක් එකයි ලැබෙන්නේ. නිකන් ඥාති විතරක් ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. ළමයෙක් ඉපදෙනකොට අපි හිතන්නේ හරිය සතුරුනේ හරිය ලස්සනයි කියලා නේ. නමුත් මතක තියාගන්නේ ඉපදෙන ළමයට ලැබුණේ උපත විතරක් නෙවෙයි. ඒ ළමයට රෝහ රැට යන වරප්‍රසාදිකුත් එක්කයි ඒක හම්බුනේ. සුසාන භූමියට යන වරප්‍රසාදිකුත් එක්කයි ඒ උපත ලැබුණේ. ඒ වගේම උපැන්න සාතිකෙත් එක තව සාතිකම් ගා හම්බවෙනවා. නේද? උපැන්න සාතික නිකුත් කරන ස්ථානයමයි මරණ සාතික නිකුත් කරන්නේ. ඒ කාන්තෝරේ ඔක්කොම තියෙන දිනේ විතරයි පස්සේ දාන්නේ. පින්නතුනි උපතට මුලවන්නේ මෙන්න මේ භවය කියන එක අපි භවය කියලා අපි හිතන් ඉන්නවා මේ සිතට ඇති වෙච්ච මේ අර මොම මෙත්තන් ආසාදී ඉන්ද්‍රිය වලින් ග්‍රහණය කරගත්තු දේ අපි හිතන් ඉන්නවා ඉස්සර වශයෙන් තියේ කියලා. අන්න ඒ තියේ කියන දේකට හිත යොමු කරගෙන හිටියොත් ඒක තමයි භවය ඇතිවන්න හේතුව. ඒ නිසා භවය නිරුද්ධ කරන්න සහ ඉපදিলা ජරා මරණ ආදීන් නිදහස් වෙන අනිසගෙන කටේක්ෂා කරනවා නම් මෙන්න මේක නෝනින් තේරුම් අරගෙන මේක අහුවට විතරක් නෝන ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මේ අහබුතිය අනුව සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබෝධංග, ආරස්සණික මාර්ග කියන සත්‍ය බෝධිපාරක්ෂ ධර්ම අපි වඩන්නට ඕන. මේ වැඩීම තුලින් තමයි යම් කිසි දවසක අපි දුකෙන් නිදහස් වෙනවා නම් දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ නැතුව මතක තියාගන්න. දරුවන්ට හුඟක් ඉගැන්වුවා කියලා හෝ, ගේම් වක් ලොකුවට හදාගත්තා කියලා හෝ, ඉඩම හුඟක් ලොකුවට තියනවා කියලා හෝ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒව වැඩි වෙන්න ජීවිතයේ දුකයි වැඩි වෙන්නේ. ඒ නිසා දුකෙන් නිදහස් වීමනේ යම් කිසි බලාපොරොත්තුවක් අපේ තියෙනවා නම් අපි මෙන්න මේ මාවතේ අපි මේ මාවත තීරුම් අරගෙන මේ මාවත ඔස්සේ අපි යන්නට ඕන. ඊනතුනේ මේවා කිව්වට එතරම් හිතේ රැඳෙන්නේ නැහැ මේවා. දැන් hina යන කතාවක් එහෙම දුවනම් හොඳට හිතේ තියනවා ඒක නේ. මේ වගේ දේවල් අපි ආයාසින් මහන්නට ඕන, ආයාසින් මතක තියාගන්නට ඕන. ඒකයි ධර්මයේ ස්වභාවය. ඒ නිසා මෙන්න මේ ඔස්සේ අපේ චින්තනේ මෙහෙවන්න පුළුවන් නම් විද්‍යාව ඔස්සේ සම්මා දිට්ඨිය ඔස්සේ අපේ ගමන යන්නට ඕන. ධම්මෝච සීලං කියලා තව කරුණු දෙකක් තියෙනවා. මේ ධර්මය අපේ ජීවිතය අම්‍යක් කරගන්නට ඕන. පොයට බනහනවත් පරිතරක් නෙවෙයි. හැමදාම උදෑසන අවදි වීම පටන් නින්දට යන මොහොත දක්වාම හැම අවස්ථාවකදීම ධර්මයත් අමම ජීවිතයත් දෙකක් නෙවෙයි එකක් කරගන්නට ඕන. අන්න එහෙම ගත කරපු ජීවිතයක් තමයි පිනතුනි සැබෑනෙසම ධම්මාවතේ ගමන් කළා නිර්වාණ බෝධිය නැමැති අවස්ථාව කලා අරා පියවර උසවන්නේ. එනිසා ධර්මයක් තමයි ජීවිතයක් එකක් බවට පත් කරගන්නට ඕන. එයි දේ පිනතුනි සිල්වත් බව කියන එක ප්‍රධානම කාරණයක් වෙනවා. කය වචනේ සංවර කරගන්න. කය වචනේ අසංවර කෙනාට ධර්මයක් අහන්නට බෑ. ධර්මයක් නොවහන කෙනෙකුට ධම්මයක් වඩන්න බෑ. ධම්මයක් නොවැඩෙන කෙනෙකුට චිත්ත සමතයක් ලබන්න බෑ. චිත්ත සමතයක් නොලබන කෙනෙකුට ප්‍රඥාවක් උපදවා ගන්න බෑ. ප්‍රඥාවක් උපදවා නොගත් කෙනෙකුට විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න බෑ. එනිසා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ප්‍රඥාව සඳහා චිත්ත සමතයක් අවශ්‍යයි. චිත්ත සමතය සඳහා සීලයක් අවශ්‍යයි. සීලය සඳහා සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයක් අවශ්‍යයි. කල්යාණ මිත්‍රාශ්‍රය කියන සම්පත්තිය අදාප ලබල තියෙන්නේ අන්න ඒ ලැබපු කල්යාණ මිත්‍ර සම්පත්තිය පිටලා අනෙක් ගුණ දහම් ටික වඩා ගන්න එක පින්නතුනි අපේ කාර්යභාරය වෙලා තියෙනවා. ඒ නිසා මෙවැනි වටිනා දහමක් අපට ලැබෙච්ච අවස්ථාවේදී ගතවන හැම මොහොතක් පාසම පින්නතුනි මතක තියාගන්න අපේ ආර්ථික විතරක් නෙවෙයි අවසන් වෙන්නේ අපේ මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මොහොතක් පාසා අපට අහිමි වෙමින් තියෙනවා. පරලෝකයේ කටුව ගමන් කරනකොට පොඩි සත්‍යයක් එනවා. ඒ සත්‍යය මොකද කියන්නේ? ඔන්න ඔබට මොහොතක් ගෞතම සම්බුද්ධ ශාසනයේ මොහොතක් ඔබට අහිමි වුණා කියලා කය කියන්නේ. එනිසා මේ බුදු සසුන අපට අහිමි වුණා කියලා කියන තුනි තව කල්ප ගානකින් ආයේ බුදු සසුනක් අමු වෙන්නේ කියලා අපිට කියන්නට බෑ. එනිසා ඒ අහිමි වෙන කලින් අපි අපේ සිතේ කුසලයේ වැඩ කරගෙන වඩවනා ධර්මයේ නැඹුරුවන්නට අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට පෙරවන් සරණින් මේ හැම දිනාටම නිරෝගී සම්පත් දිගාතර සම්පත් කර ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින කමෙන් ආශා සුසුලමි ඊයේ ඥානවති මහත්මිය බලාපොරොත්තු වෙනවා සිය දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම WFPO මහත්මිය බලාපොරොත්තු වෙනවා සිය උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමට. එනිසා යාත්‍රාංගයේ බලාපොරොත්තු සඵල වේ. දෙවියනුත් මේ දින අනුමෝදන් වෙත්වා ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් මේ අනුමෝදන් කරවමු. පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගමහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගමහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදා. හොඳයි, ධර්ම ශ්‍රවණය කිරීමේ ලබාගත් ඕන සියලු පින්කම් විශේෂයෙන් අද පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන YS Leo මහත්මයා ප්‍රධාන හේමියගේ ඥාතීන් හැමදෙනාම මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න රැස් කරගත් මේ සියලුම කුණි දැනන්ගේ බලයෙන් මේ හැමත මෙලොවටින් නිරෝගී සම්පන්නිය පෙරසේවා. ඒ වගේම විශේෂයෙන් මේ පින් තුන මෙවැනි පින්කම් කරන්ට අවවාදන ප්‍රාර්ථනා කරන ගරුතරනායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන පිරිවන් විහාර වාසයේ සිටින ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. මේ පින්කම ලැබෙන සංසෙන් අප හැම දිනාටම උතුම් ඕනිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම උතුම් වන සුවය සැලසීම.